ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ගාමිණී මානගේ මහත්මා ශාමෙන් මානගේ මහත්මිය ඒ ආදරණීය තිරකරත්න මෑණියන් ඇතුළු ඔබ හැම දෙනෙක්ම අද දින විහාරස්ථානයට පැමිණි ඔබේ ජීවිතයේ ඊටම වැදගත් අවස්ථාවක් සනිටුහන කරන අවස්ථාවේදී ඒ සතුට බෙදා හදාගෙන මේ ඇති කර ගන්නා වූ කුසලය දෙවියන් ඇතුළු ඥාතීන්ට අනුමෝදන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ නිරතුරුව මේ විහාරස්ථානය සිදු කරගෙන ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසන ලබාගෙන නිරතුරුව පින්කම් කරන පින්තුන්. ඉතින් ඒ පින්කමලා නිසා ඔබේ ජීවිතවලට නිරතුරුව සැලසෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් ශ්‍රද්ධාව, සීලය, සෘතවත් බව, දන් දීම සහ ප්‍රඥාව කියන මේ කරුණු නිරතුරුව නිරතුර ජීවිතය කරනවා නම් එතනත් ආයම් සිහපත් බලාපොරොත්තුවක් ඉෂ්ට බලාපොරොත්තුවක් තියෙනවා නම් සිතෙන්ගි ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නට තේ කුසලයේ හේතු වාසනා වෙනවා කියලා. ඉතින් පින්නතුන් දැස බලන විට ඊටම පැහැදිලිව කාරණයක් මේ විහාරස්ථානයේ දියුණුව සඳහා ඊටම බුද්ධිමත් විදියට බොහෝ දෙනාට පින් වැටෙන විදියට නොඑක් විදියේ පින්කම් වලට ඔබ සම්බන්ධ වෙලා තියෙනවා. මේ විහාරස්ථානයේ මිලදී ගැනීම ඉඳන් විතරක් නෙවෙයි මේ විහාරස්ථානයේ මුල් ස්ථානවල පටන් ගැනීම ඉඳන්ම ඔබේ දායකත්වය ලැබිලා තියෙනවා. ඉතින් ඒ කරුණ ගැන නිරතුරුව අපි හිතන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං සම්හේ චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චෝ කියලා. පින්කමක් කරනවා නම් ඒ පින නිතර නිතර කරන්නට ඕන. ඒ වගේ මේ පින්කම ගැන නිතර කැමැත්තක් සතුටක් යෙදීමක් තියෙන්නට ඕන. ඇයි එහෙම දේශනා කළේ? සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ පින්කම් කියලා කියන්නේ සැපයට කියන නමක් ඇඩියටයි දේශනා කළේ. ඉතින් ඔබ පින්කම් කරන වගේම ඒ කරන්නා වූ කලාව පින්කම් ගැන නිතර නිතරම හිතන්නට ඕන. ඉතින් මේ විහාරස්ථානයේ හැමතැනම බලන විට ඔබේ දායකත්වයේ තම් පැහැදිලිව පේනවා. යතර විශේෂණ බෝධින වහන්සේ රෝපණය කිරීම සඳහා ඔබ දැක්වා වූ දායකත්වය බොහෝ දෙනාට ආශිර්වාදයක් වෙනවා. මම හිතන්නේ ඒක විශේෂයෙන්ම දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නට හේතු වන කාරණයක්. කිසියම් ස්ථානයක බෝධින වහන්සේ නමක් තියෙනවා නම් ඒ ප්‍රදේශයේ මෙන දෙවරු ඒ ස්ථානයට ඇවිල්ලා අරගෙන ඉන්නවා. ඒකට හේතුව තමයි මිනිසුන් ඇවිල්ලා ඒ පහන් ආදිය පත්තු කරලා බෝධින් වහන්සේට බුදු පූජා පවත්වලා බුදු පූජා පවත්වනකොට ඒ පින අනුමෝදන් වෙන්නට බොහෝ දෙවියන් ඒ ආශ්‍රිතව සිටින ආකාරය බෞද්ධ සාහිත්‍ය දෙස බලන විටත් වර්තමාන සිදුවීම් දෙස බලන විටත් ඉතාම පැහැදිලි කාරණයක්. ඉතින් ඒ බෝධින් වහන්සේ රෝපණය කිරීමට ගාමිණී මහත්මාත් සාමින් නෝනත් සම්පූර්ණ දායකත්වය දැක්වුවා. ඉතින් ඒ ඔබේ කැපවීම ඔබේ දායකත්වය මත තමයි ඒ බෝධින් වහන්සේ ලස්සනට වැඩ ඉන්නේ. ඒ බෝධින් වහන්සේට යම් කිසි කෙනෙක් මලක් පානක් පූජා කරනවා නම් එහි පින ඔබට නිරතුරුව ලැබෙනවා. ඉතින් ඒ ගැන හිතලා හුඟක් සතුටටපත් වෙන්න පුළුවන්. මේ විහාරස්ථානයේ සජීවී සාධකයේ වෙන්නේ බෝධින් වහන්සේ. මම හිතන ගොඩනැගිල්ලක් අපට සල්ලි තියෙනවා නම් ඕන වෙලාවක මිලදී ගන්න පුළුවන්. නමුත් බෝධින වහන්සේ නමක් කියන එක එහෙම එකපාර රෝපණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට දීර්ඝ කාලයක් ගත වෙනවා. ඉතින් ඒ දීර්ඝ කාලයෙන්ම සනිටුහන කරන ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ සජීවී සාධකයේ බවට පත් වෙලා තියෙන බෝධින් වහන්සේ. ඉතින් ඒ සඳහා ඔබේ දායකත්වය දැක්වා කියන එක නිතරම හිතන්න. ඒක නිරතුරුව පිළිගැඩෙන පින්කමක්. ඒ වගේම ඔබ ස්වාමීන් වහන්සේලාට නිරතුරුව උපස්ථාන කරනවා. සංඝයේ දෙන්නම් මහප්පලං කියලා බුදුහාඳුරු දේශනා කළේ සංඝයාට යමක් පූජා කිරීම මහත්ඵලයි මහනිසංසදායි කියලා. ඇහිලකට හේතුව ඒ ස්වාමීන් වහන්සේලාට පූජා කරන සුළු දේ හෝ වේවා උන්වහන්සේ උපරේ මේක ප්‍රයෝජනෙට ගන්නවා. අපි ස්වාමීන් වහන්සේ කෙනෙකුට සිවුරක් පූජා කළහත් ඒ සිවුර පෙරවගෙන දැන් මේ තේ ස්වාමීන් වහන්සේ බණ සිය ගණක් දේශනා කරනවා. වාහනයක් පාවිච්චි කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ වාහනේ වැඩම කළා. ඇදැමිට ධර්ම දේශනා සිය ගණක් ඒ උපකරණය පාවිච්චි කරලා සිදු කරනවා. දැන් මේ ශබ්ද විකාශන යන්ත්‍රයක් පූජා කළ තියෙනවා නම් ඇතැමිට බණ සිය ගණක් දහස් ගණක් ඒ උපකරණ වලින් සිදු කරනවා. අන්න ඒ නිසා තමයි මේ පින්කම ආනිසංස වැඩි වෙන්නේ. ඔබ යම් කිසි භාණ්ඩයක් වන්දරට පූජා කරා නම් නැත්නම් කාපට් එකක් පූජා කරා නම් මේ ආසනයක් පූජා කරා නම් මේ එක ආසනයක කී දෙනෙක් වාඩිවලා ඇද්දනේ. ඉතින් ඔබට ඒ ගැන හිතනකොට කොච්චර සතුටක්ද මේව සංවිධානය කළා අනිත් අයගේ දායකත්වය ලබාගෙන. ඉතින් අපි පින්කම් කරන වගේම පුරුවන් තරම් අනිත් අය මේ පින්කම් වලට සහභාගී කරව ගන්නවා. පොඩි දෙයකින් හරි ඩොලර්ස් දෙකක් දීලා කෙනෙකුට මේන් එකක් දෙන්න කියලා පින්කමකට කියලා හරි දන් දෙන්න අකමැතියට එහෙම හරි දීලා ඩොලර්ස් 10ක් දීලා අවුයින් පහක් මට දෙන්න කියලා පින්කමකට කියලා එහෙම හරි කියලා ඒ අය මේකට යොමු කරන්නට ඕන. එතකොට තමයි අපේ පින තවත් වැඩි දියුණු වෙන්නේ. ඉතින් මං හිතන්නේ ඔබ නිරතුරුව මේ වගේ පින් දහම් කර නැත්නම් ඒ පින්කම් කරන විතරක් නෙමෙයි පින්තුනේ පින්කම් සමග ජීවත් වෙන්නට ඕන අපි. බුදුහාඳුර මේකට දේශනා කරේ අවිවේකී වඩන්න කියලා. ප්‍රතිවේකී නැත්නම් ධාන වඩන්න කියලා දේශනා කළා. උන්වහන්සේ ඊටාම සමීපව ඇතුරු කර බුදුරජාණන් වහන්සේට නිරතුරුව සිව්පස්යෙන් උපස්ථාන කළ විසාකාව, අනාථපිණ්ඩික සිටුතුමා, බන්දුල මල්ලිකා මෙවැනි අයට බුදුහාඳුර නිතර කරපු අනුශාසනාවක් තමයි ඔබ නිතර දැහැන් වඩන්න කියලා. දැහැන් වඩන්න කියලා කියන්නේ ඒ කලාව පින්කම් නිතර නිතර භාවනා අරමුණක් විදිහට සිහි කරන්න කියලා. දැන් දන් දෙනෝ විතරක් නෙවෙයි සාමාන්‍ය යමක් දීම දාණය. හැබැයි ඒ දීපු දාණය නිතර නිතර හිතනකොට ඒක දානයක් නෙවෙයි, ඒක භාවනාවක් වෙනවා. ඒක ඡාගානුස්සති භාවනාවක් වෙනවා. The contemplation of charity කියන එක. එතකොට සීලය කියන එක අපිට සීලයක් සමාදන් වෙලා කුසලයක් කරගන්න පුළුවන්. ඒ වගේම මේ සමාදන් වෙච්ච සීලය ගැන නිතර නිතර හිතන්න පුළුවන්. ඒකට කියනවා the contemplation of virtue කියලා. සීල අනුසති භාවනාව. අපි දෙවියන්ට පූජාවක් පවත්ලා දෙවියන්ට පින් අනුමෝදන් කරන විතරක් නෙවෙයි. ඒ දෙවියන් ඒ මට්ටමටපත් වෙච්ච කුසලය ගැන, ඒ දෙවියන් කොයි වගේ පින්කම් කළ දේ තත්ත්වයේ ඉන්නේ කියන එක ගැන සිහි කිරීම ඒක භාවනාවක්. ඒකට කියනවා දේවතානුස්සති කියලා. අපි බුදුහාඳුරන්ට යමක් පූජා කිරීම ඒක බුද්ධ පූජාවක්. ඒ කරන්නා වූ බුද්ධ පූජාව නිතර නිතර හිතනවා නම් ඒක බුද්ධානුස්සති භාවනාවක් වෙනවා. ඔබ බුදුහාඳුරන්ට පහනක් පූජා කරනකොට ඒක ආලෝක පූජාවක්. හැබැයි බෝධින වහන්සේට පහන් පූජා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ස්ථානේ වැඩ ඉඳලා නේද සම්බුද්ධත්වයට පත් උනේ? උන්වහන්සේ මුළු ලෝකයටම මේ ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥා පහළ කරගත්තේ මේ ස්ථානයේ නේද කියලා හිත හිත බුද්ධානුස්සති භාවනාවක් විදිහට කරනකොට ඒකේ කුසලයේ ඉතාම ඉහළ මට්ටමට යනවා. ඉතින් මෙන්න මේ මට්ටමින් අපේ හිත පවත්වා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ අපිට එදිනෙදා ජීවිතේ කරදර කම්කටොළු ගැන සිහි වෙන අවස්ථා අඩු වෙනවා. වෙනත් කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් වුණා නම් හෝ වෙනත් දෙයක් අර ඒ සාමාන්‍ය දේවල් වලින් එන දුක හුඟක් අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයේ ලෙඩක් තිබුණත්, ශරීරයේ වයසට ගියත්, ඇඟේ පතේ තුවාලයක් තිබුණත් මේ දේවල් අපට එක්ක හිතෙන්නේ නැහැ. අපට වැඩිපුරම හිතෙන්නේ අර අපේ ඉහළම කුසලය තමයි. ඒ කුසලයත් එක තමයි නිරතුරුව තමන් ඉන්නේ. මෙන්න මේක තමයි කුසලය දිනු කර ගැනීම ක්‍රමයේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මෙහි ආනිසංසය විදිහට අපිට මේ ජීවිතයේ සතුට වැඩි දිනු කරගන්න පුළුවන්. ඉතින් මේ අපි හැමදේම කරන්නේ, මේ ව්‍යාපාර කරන්නේ, දරුවෝ හදන්නේ, යහළ මිත්‍ර ආදීන්ට ඥාතින සැලකන්නේ, මේ හැමදේම කරන්නේ අපි ජීවිතයේ සතුට ලබන්නේ නෙමෙයි. එතකොට අන්නේ සතුට ඉහළටම වැඩි වෙන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් ඔබ මේ සිදු කරන්න ආවෝ මේ විහාරස්ථානෙට කරන ශාසන චිරස්ථිතිය සඳහා කරන උපකාර, ස්වාමින් වහන්සේලාට කරන ශාසනික අනුග්‍රහ, සංඝෝපස්ථාන, ඒ වගේම මෙතෙන්ට එන ගිහි අනිත් ඇත්තන්ට පහසු සඳහා ඔබ කරන කැපවීම, මේව හිත හිත දිනපතා මේ ගැන සිතමින් හිතේ සතුට ප්‍රසාදය වැඩි දියුණු කරගන්න. ඉතින් ඔබ මේ ජීවිතයේ වෘත්තීය කටයුතු වල සාර්ථකත්වය සමිතසයින්තුහන කරන අවස්ථාවේදී බාහිරයක් විදියට වුණා වූ මේ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ කාර්යය මේ අවස්ථාවේදී තහම දින් සිද්ධ කරනවා කියලා කල්පනා කරන්න. අද කරන මේ සම්බුද්ධ පූජා විතරක් නෙවෙයි මේ විහාරස්ථානයේ ආරම්භ කිරීමේ පටන් සිදු කළා වූ සියලු පින්කමලානිසංස, විශේෂයෙන්ම මේ නව විහාරස්ථානය ආරම්භ කිරීමේදී කළා වූ කැපවීම, ඒ වගේම මේ විහාරස්ථානයේ පූජා කිරීම සඳහා පූජා කිරීමෙන් ලබා ගන්නා වූ සියලු කුසලයන් පින් කැමති දෙවියන් විසින් මේ විහාරස්ථාන රැකබලන ආරක්ෂා කරන පුණ්‍යානුමෝදනා වන සියලු දෙවියන් විසින් මේ පින අනුමෝදන් වනු ලබත්වා. ඒ වගේම ඒ පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ ඔබේ භාරය ඔප්පු වී ඔබ සිදු කරන සියලු දෙහැම කටයුතු වඩ වඩාත්ම සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයන් සැලසේවා. ඒ වගේම විශේෂයෙන් ඔබ සිදු කරන්නේ ඇත්තටම වෘතියක් නෙවෙයි, ඒක ලොකු පින්කමක්. ඒ ඔබේ පාසලට එන දරුවන්ට ඔබ ශිල්ප දාණය, ශිල්ප ඥානය ලබා දෙන අය. ඉතින් ඒ දරුවන් කුඩා දරුවන් වුණාට ඔබේ පාසලට එන්නේ, ඒ දරුවන් ඇතැම් විට අනාගතයේ ලොකු තනතුරු වලට යන්න පුළුවන් අය. ඇතැම් විට අනාගතයේ ජනාධිපති කෙනෙක් වුණත් එන්න පුළුවන් කෙනෙක් ඔබේ පාසලේ ඉන්න පුළුවන්. ඒ පොඩි ළමයින්ගෙට කොච්චර දුරක් යන්න වේද කියලා අපිට හිතා ගන්නවත් බැහැ. සමහරට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, ආරක්ෂක අංශක ප්‍රධානියෙක් වෙන්න පුළුවන්, ඉහළ දේශපාලඥයෙක් වෙන්න පුළුවන්. ඒ විශාල කුසලයක් දරාගෙන තමයි ඒ පොඩි දරුවන් ඔබේ පාසලට එන්නේ. ඉතින් ඒ දරුවන්ට ඔබ ලබා දෙන ධර්මඥානය සහ ඒ අධ්‍යාපනය ඒ දරුවන්ගේ අනාගතය සඵල කරගන්නට, අනාගත දිව්‍යමඟ පහන් කරගන්නට ඔබට ඔබ කරන උපකාරයක් වෙනවා. ඒක ඇත්තටම ඔබ කරන පින්කමක් බවට පත් වෙනවා. ඉතින් ඒ ගැනත් හිතලා නිරතුරුව සතුටු වෙන්න. තිංගාමිණි මහත්මයා මේ විහාරස්ථානය ගැන බොහෝම අවධානයෙන් හැම දෙයක් ගැනම හොයලා බලලා ස්වාමින් වහන්සේලා කෙරෙහි ඉතාම මෛත්‍රියෙන් සැදැහැයෙන් කටයුතු කර නැත්නම්, ඉතින් ඒ සියලු පින්කම් සිහිපත් කරලා ඒ සියලු පින්කම් ආනිසංසයනොත් දෙවියන් මේ පින් අනුමෝදන්ව ඔබට සියලු යහපත රැකවරණ ආශිර්වාදයෙන් සරසාදෙත්වා. මේ සියලු කෙන්හාමල බලයෙන් ඔබේ ජීවිතයේ සතුට දිනෙන් දින දියුණු වේවා. නිදුක් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම මෙවැනි පින්කම් වඩ වඩාත්ම සිද කරගෙන මෙලව ජීවිතත් සඵල කරගෙන සසර ජීවිතත් සඵල කරගෙන උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගන්නට මේ උතුම් පින්කමත් ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අප මේ පුණ්‍ය පූජාව සිදු කරමු. සාදු සාදු සාදු.